بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් نون والقلم وما يسطرون ما أنت بنعمة ربك بمجنون وإن لك لأجرا غير ممنون وإنك لعلى خلق عظيم فستبصر ويبصرون بأيكم المفتون إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بالمهتدين نون پانا متد اون لين دا متد ديورمين نبي وريانمي نوب نوبگه پرمادی پتیاگه دایاوين اون متتکه کنووه සැබවින්ම නුඹට කඩනවන වේදනයක් ඇත. සැබවින්ම නුඹ ශ්‍රේෂ්ඨ වූ ගතිගුණ මත ඌවිකි. නුඹ අතුරින් කවරෙකු විපාකයට ලක් වූයෙකු දැයි නබිවරයාණනි සැබවින්ම නුඹද දැකගනි. ඔවුන්ද දැකගනි. කවරෙකු තම මගෙන් බැහැරවන්නේද යන්න සැබවින්ම නුඹගේ පරමාධිපති ආනන් හොඳින් දනි. තවද යහමඟ ලැබුවන් කවුරුන්ද යන්නද ඔහු හොඳින් දනි. فلا تطع المكذبين ودوا لو تدهن فيدهنون ولا تطع كل حلاف مهين هماز مشاء بنميم مناع للخير معتد أثيم عتل بعد ذلك زنيم أن كان ذا مال وبنين إذا تتلى عليه آياتنا قال أساطير الأولين إما نساء الله القرآن ها විනිශ්චය දිනේ යනාදී ද අසත්‍යයයි තර්ක කරන්නාට අවනත නොවව් නුඹ ඔවුන් වෙනුවෙන් ලිහිලක් තුන් විට ඒ හේතුවෙන් ඔවුන්ද නුඹ වෙනුවෙන් ලිහිලක් දීමට අපේක්ෂා කරති අධික ලෙස දිවුරන්නා වූද නින්දිත වූද කිසිවෙකුට අවනත නොවව් ඔහු අධික ලෙස කේලම් කියන්නා වූද ඕපා දූප කියමින් අධික ලෙස ඇවිදින්නා වූද යහපත් දේ අධික ලෙස වළක්වන්නා වූද දැඩි ලෙස සීමාව ඉක්මවන්නා වූද අධික ලෙස පව් කරන්නා වූද දරුණු සිතක් ඇත්තා වූද ඊට ඉහලින් ඔහු ගැන විශේෂයෙන් පවසනවා නම් ඔහු අවජාතකයෙකුද වේ දේපල හා දරුවන් ඇති හේයින් ඔහු වෙත අපේ වදන් කියවා පෙන්වූ විට මෙය පෙර වූවන්ගේ ගොතනු ලැබූ කතා යන්නෙන් ඔහු පවසන්නේය سنسمه على الخرطوم إنا بلوناهم كما بلونا أصحاب الجنة إذ أقسموا ليصرمنها مصبحين ولا يستثنون فطاف عليها طائف من ربك وهم نائمون فأصبحت كالصريم فتنادوا مصبحين أن اغدوا على حرثكم إن كنتم صارمين هنده ويلا مات أبي أهو تهان مدوغا ساننم اوديانه همي كروان අප පිරික්සුමෙන් මොවුන්මද එනම් මක්කා වැසියන් අප පිරික්සුමට ලක් කළෙමු. උදේ වරුවේ ඔවුන් සිටිනා විට තමන්ගේ උද්‍යානයේ කිසිම දෙයක් අත් නොහැර සැබවින්ම පල නෙලා ගනිමුයි ඔවුන් තමන් අතර දිවුරා ගතහ. එහෙයින් ඔවුන් නිදා සිටින විට නුඹගේ පරමාධිපතියා වෙතින් එය එනම් උද්‍යානයේ මත වැටලෙන්නා වූ දෙය එනම් අහසින් පහළවන දඩුවම වටලාගත්තේය. එහෙයින් එය ඝන අඳුරමෙන් පත්වින. ඔවුන් නුඹලා අද අස්වැන්න නෙලනවා නම් උදෑසනින්ම නුඹලාගේ උයන කරා යනමෙන් අලුයමේදී අන්‍යෝන්‍යව ඔවුනොවුන් කැඳවාගත්හ. انطلقوا وهم يتخافتون ألا يدخلنها اليوم عليكم مسكين وغدوا على حرد قادرين فلما رأوها قالوا إنا لضالون بل نحن محرومون قال أوسطهم ألم أقل لكم لولا تسبحون قالوا سبحان ربنا إنا كنا ظالمين فأقبل بعضهم على بعض يتلاومون قالوا يا ويلنا إنا كنا طاغين එමෙන්ම අද දින නුඹලා වෙත කිසිම දුගියෙකු එයට එනම් එම උයනට නොරිංගනු මැනව යනුවෙන් ඔවුනොවුන් අතර අන්‍යෝන්‍යව මද හඬකින් කතා කරමින් ගියහ. අස්වැන්න නෙලීම පිණිස ශක්තිය ඇත්තවුන් ලෙස ඔවුහු අලුයම පිටත් වී ගියහ. ඔවුහු එම උද්‍යානය දුටු විට සැබවින්ම අප නොමග ගියවුන් යයි පැවසූහ. නැත, නොමග ගියවුන් නොවෙමු. අස්වැන්නෙහි ඵලය අප වළක්වනු ලැබුවන් වන්නෙමු යැයි පැවසූහ. නුඹලා අල්ලාහ්ව පවිත්‍ර කරන්න යැයි මම නුඹලාට නොකීවෙම්ද? ඔවුන්ගෙන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මෙසේ පැවසීය. අපගේ පරමාධිපතියා පවිත්‍රය. සැබවින්ම අපි අපරාධකාරයන් ඌයෙමු යැයි ඔවුන් පැවසූහ. එනිසා ඔවුන්ගෙන් සමහරෙකු තවත් සමහරෙකු කෙරෙහි අන්‍යෝන්‍යව මුහුණට මුහුණලා දොස් පවරා ගනිමින් සිටියහ. අහෝ අපේ කේදය! සැබවින්ම අප සීමාව ඉක්ම වූවන් ඌයෙමු යැයි පැවසූහ. عسى ربنا أن يبدلنا خيرا منها إنا إلى ربنا راغبون كذلك العذاب ولعذاب الآخرة أكبر لو كانوا يعلمون අපගේ පරමාධිපතියාණන් එය වෙනුවට ඒට වඩා හොඳ දෙයක් දිය හැකිය. සැබවින්ම අප අපගේ පරමාධිපතියා කෙරෙහි අපේක්ෂා තබන්නන් වෙමු යැයි පැවසූහ. මෙලොව දඩුවම එලෙසම වෙයි. ඔවුන් දැන සිටියේ නම් එලොව දඩුවම අති මහත්ය. إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَى يَوْمِ الْقِيَامَةِ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ سَلْهُمْ أَيُّهُمْ بِذَلِكَ زَعِيمٌ أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِنْ كَانُوا صَادِقِينَ සැබවින්ම බියබැතිමතුන් හට ඔවුන්ගේ පරමාධිපතියා වෙත සම්පත් වලින් යුක්ත වූ ස්වර්ගයක් නැත. එහෙයින් අප පව් කරන්නන් සලකන්නා මෙන් මුස්ලිම් වරුන්ව එනම් අල්ලාහට යටහත් වන්නන් ලෙස සලකන්නේමුද? නුඹලාට කුමක් වූයේද? නුඹලා කෙසේ තීරණ ගන්නේහුද? එසේ නොමැතිනම් නුඹලා කැමැත්තෙන් තෝරා ගන්නා දෑ නුඹලාට ලැබේද යයි නුඹලා අධ්‍යයනය කරන පුස්තකයක් නුඹලා සතුව තිබේද? නුඹලා කුමක් තීරණය ගන්නේද? එයම නුඹලාට ලැබිය යුතුය යන්න විනිශ්චය දිනය දක්වා අප නුඹලාට ඉටු කළ යුතුයයි වූ කිවිසුම් තිබේද? මෙම විෂය කෙරෙහි ඔවුන් අතුරින් කවුරුන් වගකරුද යන්න නබිතුමනි ඔවුන්ගෙන් විමසව්. නැතහොත් අල්ලාහ්ට ආදේශකයන් යයි මොවුන් සිතනා ආදේශකයන් මොවුන් හට සිටින්නේද? මොවුන් සත්‍යවාදී වුනම් තමන්ගේ ආදේශකයන් කැඳවාගෙන පැමිණෙත්වා. يوم يكشف عن ساق ويدعون إلى السجود فلا يستطيعون خاشعة أبصارهم ترهقهم ذلة وقد كانوا يدعون إلى السجود وهم سالمون فذرني ومن يكذب بهذا الحديث سنستدرجهم من حيث لا يعلمون وأملي لهم إن كيدي متين أم تسألهم أجرا فهم من مغرم مثقلون أم عندهم الغيب فهم يكتبون إذن فادي كندي نراور نيوانويت أون سجود إنام නලල පොළව මත තබා නැමදීම පිණිස කැඳවනු ලබන්නේය. නමුත් ඔවුහු ඒ සඳහා හැකියාව නොලබති. ඔවුන්ගේ බැල්ම පහත හෙළු තත්වයෙන් පවති. එවිට බය ආදු ගතිය ඔවුන්ව වෙලාගත්තේය. ඔවුන් කිසිම බාධාවකින් තොරව යහපත් තත්වයක සිටිනා විට සුජූද් කිරීම පිණිස කැඳවනු ලැබුවෝය. එහෙයින් මාද මේ පුවත එනම් අල් කුර්ආනය ප්‍රතික්ෂේප කරන්නන්ද අතරිය ඔවුන් නොදන්නා පරිදි ඔවුන් පියවරෙන් පියවර අප ඔවුන්ව ග්‍රහණය කරන්නෙමි මා ඔවුන්ගේ දඩුවම පමා කරන්නෙමි මාගේ කුමන්ත්‍රණය ඉතා බලවත්ය නැතහොත් නබිතුමනි නුඹ ඔවුන්ගෙන් කිසියම් වේතනයක් ඉල්ලා ඒ මගින් ඔවුන් ණයබරින් ඌවොද නැතහොත් গুপ্ত ඌ දෙයක් ඔවුන් වෙත තිබී ඔවුන් ලියනු ලබන්නේද فاصبر لحكم ربك ولا تكن كصاحب الحوت إذ نادى وهو مكظوم لولا أن تداركه نعمة من ربه لنبذ بالعراء وهو مذموم فاجتباه ربه فجعله من الصالحين وإن يكاد الذين كفروا ليزلقونك بأبصارهم لما سمعوا الذكر ويقولون إنه لمجنون وما هو إلا ذكر للعالمين إيهين නුඹ නුඹගේ පරමාධිපතියාගේ තීරණය සඳහා ඉවසිලිමත් වව් නබිවරයාණනි නුඹ මත්සයාට අයත් වූ කෙනෙකු ලෙස පත් නොවව් එතුමා මත්සයාගේ කුසෙහි කොටු වී සිටිනා විට එතුමා හඬගසා අල්ලාහ් කැඳවේය එතුමාගේ එනම් යූනුස්තුමාගේ පරමාධිපතියා වෙතින් එතුමා වෙත නෙඅමත් එනම් දායාදයක් පහළ නොවූයේ නම් එතුමා එලි මහනක විසි කරනු ලැබුවෙකු වන්නේය. එහෙයින් එතුමාගේ පරමාධිපතියාණන් එතුමා තෝරාගත්තේය. තවද එතුමා යහපත් පුද්ගලයන් අතරින් කෙනෙකු ලෙස පත්කළේය. සැබවින්ම ප්‍රතික්ෂේපකයින් මෙම උපදේශය එනම් අල් කුර්ආනය සවන් දීමේදී තමන්ගේ බැල්මෙන් නුඹ ලිස්සවීමට මාන බලන්නේය. තවද සැබවින්ම මොහු උන්මත්තකයෙකු ලෙස ඔහු පවසති. එය ලෝවැසියන්ට උපදේශයක් මිස වෙන එකක් නොවන්නේය.